නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අම්ම සමුත්ථාන කියන එක ගැන සහ චිත්ත සමුත්ථාන ඒ කර්මයෙන් උපදවන කර්මයෙන් රූප උපදවනවා එහෙම රූප උපදවන කර්ම වශයෙන් ගෙන කිදෙන්නේ ඒ චේතනා 25ක් අකුසල් සිත් 12ක් කාමාවචර කුසල් සිත් 8ක් රූපාවචර 5යි අරූපාවචර අරූපාවචර 4යි ඔව් ඒ කියන්නේ අරූපාවචර 4 ගන්න නැහැ ඒ අරූපාවචර 4 නැතුව 25 ගන්න. නැත්නම් 29ක් ගන්නට ඕනනේ. ආ. දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන තැන. සංඛාර නාමයෙන් දක්වා තිබෙන්නේ කර්ම. ඒ කර්ම 29ක් ගන්න. අකුසල් සිත් 12ක්, කාමාවචර කුසල් සිත් 8ක්, මහග්ගත කුසල් 9ක්. මහග්ගත කුසල් කියේ රූපාවචර කුසල් 5යි, අරූපාවචර කුසල් 4යි. එතන 29ක් ගන්නවා චේතනා 29 සංඛාර කියලා ගන්නවා මෙතන මේ චේතනා වශයෙන්ම නෙවෙයි මෙතන කතාව රූප උපදවන කර්ම වශයෙන් දැන් අරූපාවචර කර්මය රූප උපදවන එකක් නෙවෙයි අනේ නිසා යා අත්හැරියා ඒ හතර ඇර ඉතිරි 25 ඒ චේතනා 25 තමයි කම්ම සමුත්ථාන කියන විතත් ලක්වා. ඒකට කර්මයේ වශයෙන් ගන්නෙ චේතනා මේ කර්ම 25ක ලැබෙන චේතනාව. ඒ ඊළඟට අප කීවා චිත්ත සමුත්ථාන කියන එක රූප උපදවන සිත් තිබෙන. يعني සිතින්ද රූප උපදවන. දැන් සිතින් රූප උපදවීමක් නැත්නම් ඒ සත්වයිනට සිතා කරන කිසිදු ක්‍රියාවක් කරන්නට බෑ. දැන් සිත ඇති වී තමා අපි කයින් යම් ක්‍රියාවක් කරතත් වචනෙන් යමක් කියතත් ඒ කය වචන කියන මේ දෙකින් යමක් සිදු කරන්නට නම් සිතක් උපදින්නට ඕන. ඒ කියන්නේ මේ දේ සිදු කිරීම වශයෙන් උපදනා සිත් ඇතිවන්නට ඕන. මේ සිත් ඇති වුණාම ඒ සිතින්ම උපදවන රූප තමයි අර ක්‍රියාව වශයෙන් දක්වන්නට තිබෙන්නේ. දැන් යම්කිසි ක්‍රියාවක් කියනකොට අපි කියමු කෙනෙක් කුසලයක් ගැනම කතා කරනවා නම් දානයක් කියන. ඒ දානයක් දීමේ, දන් දීමේ චේතනාව ඇති වූ කලදී ඒ චේතනාවට අනුව සිදුවේ යුතු ක්‍රියාවක් තිබෙනවානේ. ඒ දීම් ක්‍රියාව. ඒ දීම් ක්‍රියාව සිදුවීමට දීමේ චේතනාවෙන් යුක්ත වූ සිතින් උපදවන රූප ඇතිවන්නට ඕන. ඒ රූප තමයි ඒ දානමය ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදින්නේ. ඒ නිසා සිතින් උපදවන රූප කිදේ. දැන් අපි දැන් කෙනෙක් සතෙකුට ගහනවා. ඒ ගැසීමේ චේතනාවෙන් චේතනාව පහළ වෙනවා. ඒ චේතනාවෙන් යුක්ත වූ සිතින් මේ ගැසීමේ කියන ක්‍රියාව උපදවන වෙන ඇති කරන ඒ ක්‍රියාව ඇති කරනවා කියන්නේ ඒ උපදවන රූප. ඒ චිත්ත කිරිය වායු ධාතු කාය විඤ්ඤාති කියන මේවයි ප්‍රධාන වන්නේ ඒ රූපාපතේ. පඨවියාප තේජෝ වායෝ කියන රූප නැතුව කිසිදු රූපයක් උපදින්නේ නැහැ. අනේ ඒ විදිහට රූප උපදවන සිත් තිබෙනවා. ඊයක් විවද අපි අත්තම පහද 14කින් තමයි රූප උපදවන්නේ නැත්. ඒ 14 කියන්නේ විපංච විඥාන රූපාවචර විපාකසි 4. ඒ 14 හැර ඉතිරි සිත් 75 න් රූප උපදවනවා. ඒ 75 යම් සිතක් ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් උපදීද ඒ ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ප්‍රතිසන්ධි අවස්ථාවේදී රූප උපදවන්නේ නැහැ ඒ සිත්. රහතන් වහන්සේගේ චිත්තසිතෙන් රූප උපදවන්නේ නැහැ. අනේ ඒ දෙක අපි ජීවනේ එහෙර ඒ සිත් 75න් රූප උපදවන රූප උපදවන සිත් 75ක් තිබෙනවා. ඊළඟට ඍතු කියන්නේ ඍතුව. මේ ඍතුව කියා ගන්නේ තේජෝ ධාතු. තේජෝ ධාතුවෙන් තමයි අනි රූප කොටස ඒ කියන්නේ රූප උපදවන අනිත් සංස්කාරය තුන්වැන්න වශයෙන් දක්වන්නේ ඍතු. පාලි වචනය ඍතු. සංස්කෘත වචනයයි ඍතු කියන්නේ ඍතු. ඒක ග්‍රාමී සිංහලෙන් කියන්නේ ඍතු. ඍතුයන් උපදවන රූප උතුජ රූප කියන්නේ. ඒ උතුජ රූප වශයෙන් ගන්න තේජෝ ධාතු. දැන් අනිත් එක තමයි ආහාර. ආහාර කියන්නේ ආහාර ඕජාව. ඒ ආහාර ය රූප ආහාරයෙන් උපදවන රූප වලට කියන්නේ ආහාරජ රූප. ආහාර සමුත්ථාන. ඒ ආහාරජ රූප කියන එකට ගන්න බාහිර ඕජාව තමයි. නමුත් ඒ බාහිර ඕජාව අභ්‍යන්තර ඕජාවෙන් තොරව රූප උපදවන්නට ඒ පුළුවන් කමක් ඒ බාහිර ඕජාවට ඇතිවන්නේ නැහැ. රූප උපදවන්නට ඒ බාහිර ඕජාව සමත්වන්නේ අභ්‍යන්තර ඕජාවත් සමග එකතුවයි. ඒ කියන්නේ අභ්‍යන්තරී පවත්නා ඕජාව කියන්නේ කර්මජ ඕජාව. කර්මය නිසා හටගන්න රූපය. ඒ නිසා තමයි කෙනෙක් මිය ගියාට පස්සේ ආහාරජ රූප මේ ශරීරෙහි ඇතිවන්නේ නැහැ. ඒට හේතුව ඒ කර්මජ ඕජාව නැතිව යාම නිසා. කර්මෙන් හට ගන්නා ඒ කර්මජ ඕජා රූපය තියෙනවානේ. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ගන්ධ රස ඕජා. කර්මයෙන් උපදවනවානේ ඒ ඕජා. අනේ කර්මජ ඕජාව නැතිව ගිය විට බාහිර ඕජාව, බාහිර ආහාර කොයිතරම් ශරීරයට ඇතුළු කළත් එයින් රූප උපදවන්නේ නැහැ. ඒ දෙනේ විදිහට රූප උපදවන හේතු හතරක්. හේතු හතරක්. ඉතින් සමහර රූප කොටසක් මේ හේතු හතරින්ම උපදවන රූප තිබෙනවා. දැන් අපිට එකවරම කියත හැකිනේ අපි ඉගෙනගත්තේ මෙතෙක් ඉගෙනගත්ත කරුණු අනුව එකවරම කියන්නට පුළුවන් මේ හේතු හතරින්ම උපදෙන රූප කිසි අමාරුවක් නැතුව කියන්නට පුළුවන් කොටසක් තිබෙනවා මේ හතරින්ම උපදවන රූපය කියලා මොනවාද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස රූපං. ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැහැ. මොකද රූප උපදවනවා නම් යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින් ඒ උපදවන රූප අතර මේ අට තිබෙනවාමයි. පඨවි ආපෝ තේජෝ වායෝ මේ හතර යම් තැනකද එතන වන්න ගන්ධ රස පෝදා කියන මේ හතරක් තිබෙනවා. ඒ නිසා ඒ සුද්ධාස්තකයේ කියන මේ අට හැම හේතුවකින්ම හැම ප්‍රත්‍යයකින්ම උපදවන රූපාට. කර්මයේ කියන ඒ චේතනා 25 කර්මය එයින් උපදවන රූපවලට කියන්නේ කම්මජ රූප. කර්මජ රූප කම්ම සමුත්ථාන රූපයි කියලා කියනවා. ඒ කර්මජ රූප ඒකාන්ත කර්මජ රූප අනේකාන්ත කර්මජ රූපෙයි කියලා බෙදෙන කොටස් දෙකක්. ඒකාන්ත කර්මජ රූපෙයි කියන්නේ කර්මයේ මිසක වෙන හේතුවකින් නූපදවන රූප. ඒවට කියන්නේ කර්ම ඒකාන්ත කර්මජ රූප. කර්මයෙන්ම මිස වෙන එකකින් උපදවන්නේ නැහැ. එහෙම ඒවා තමයි අර චක්කු සෝත ධාන ජීවහා කාය ඉද්භාව කුම්භාර ජීවිත හදය කියන ඒ නවය. ඒ නවයට කියනවා ඒකාන්ත කර්මජ රූප. අනේකාන්ත කර්මජ රූපෙයි කියන්නේ ඒ කර්මයෙන් තමනක් නෙවෙයි උපදවන්නේ අනිත් ප්‍රත්‍යයන්ගෙන උපදවනවා. ඒකත් අපිට කියත හැකි නේ. අනිත් ප්‍රත්‍යයන්ගෙන උපදවන කර්මජ රූප හැටියට ගන්නෙ පඨවී ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ. ඒ ආකාශ කියන එක අප දැනගත්තේ කුමක් හැටියටද? රූප පරිච්ඡේදාකාශය කියලානේ ගත්තේ. ඒ ආකාශ ධාතු කීවේ මෙතන රූප පරිච්ඡේදාකාශය. රූප පරිච්ඡේදාකාශය කියන්නේ රූප පිරිසිඳින අහස. රූප පිරිසිඳිනයි කියේ රූප කලාප වෙන් කරම. ඒ එක් කලාපයක් අනිත් කලාපයක් සමග බැඳිලා නැහැ. එකට බැඳිලා නැහැ. එකට යාව නැහැ. හැම රූප කලාපයක්ම අනිත් කලාපයන්ගෙන් වෙන් වෙලා තිබෙන. අනේ වෙන් කිරීම කරන්නේ ආකාශය. ඒ නිසා ආකාශය කලාපාන්තර්ගත රූපයක් සේම ගන්නවා. එම අවස්ථාවලදී ඒකයි අර මේ ආකාශ කියන රූපයක් අරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් ආකාශ රූපේයි කියලා දැකිය හැකි පරමාර්ථ ස්වરૂපයක් පරමාර්ථ බවක් තිබෙනවයි කියන්නට බෑ. හිස් බවක් නිතිරෙන. ඒ හිස් බව අනිත් ඒ කලාප විකිරීමට ඉවහල් වෙන නිසා. ඒද මේ රූපයන්හි ඇතුළත් කොට රූප කියලා දක්වනවා. විපඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස පූජා ආකාශ කියන ඒ නවයට කියනවා අනේකාන්ත කර්මජ රූප. මොකද කර්මයෙන් උපදවන රූප අතර ඒවත් පිළිදානේ. දැන් චක්කු අපි ගනිමු චක්කු. ඒ චක්කු දසක කලාපයක් තිබෙනවා. කලාප පිළිබඳ අප කතා කරන විට ඒවත් අවබෝධ කරගන්න. දුරට දැනගන්න ලැබෙයි. ඒ චක්කු දසක කලාපය කියලා. චක්කුස සංව ඇතිවන දෙයක් නෙවෙයි. ඒ චක්කු දසක කලාපයේදී කලාප කියන්නේ විතියක් කියනවා. කලාප. හරි අපි කියනවානේ දැන් ඔය පතර සඳරා එනු තිබෙන්නේ කලාපේ කියලා කියන්නේ යම් කිසි සමූහයක් එතන තිබෙනවා. අනේ වගේ මෙතන මේ රූප සමූහයක් එතන තිබෙනවා. ඒ සමූහය තමයි කලාපේ. ඒ කලාපයට අන්තිම අඩු රූප කලාපයට ඇතුළත්ව තිබෙනවා රූප 8ක්. ඒකයි කියන්නේ සුද්ධාස්තකය. එහෙම නැත්නම් අවිනිභෝග රූප කලාපය. සුද්ධාස්තකය කියලා කියනවා. සුද්ධ අෂ්ටකය. ඒකේ වෙන රූප හා මිශ්‍ර නුනු වෙන රූප නැති පඨවි ආදී ධාතු සතර හා ඒ සමග උපදනා වූ වන්න ගන්ධ රස ඕජා කියන මේ හතරින් යුක්ත ඒ අට සුද්ධාස්තක. දැන් ඒ සුද්ධාස්තකයක් සුද්ධාස්තකය කියා වෙන් කළ හැකි රූප හැම කලාපයකම තියෙනවා. ඒ කලාපය වැඩිවන්නේ යම් කිසි කලාපයක් වැඩිවන්නේ මේ සුද්ධාස්තකය හා ඇතිවන තවත් රූප නිසා. එහෙම රූප තමයි චක්කු. මේ චක්කු කියන මේ ප්‍රසාදය, පටි ප්‍රසාදය පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ අතත් ජීවිතෙන් වියත් කියන ඒ නවයේ සමගයි ඇතිවන්නේ. එකොට ඒ චක්කු කියන චක්කු ප්‍රසාදයෙන් යුක්ත වූ රූප කලාපය රූප 10කින් යුක්ත වූ මිතියක්. රූප මිතියක්. රූප 10කින් යුක්තයි. ඒ රූප 10 වුණුන්ගෙන් වෙන් කළ මෙහෙම පරිදි එකට බැඳිලා ඇතිවන රූප. දැන් එයින් වෙන් කළ මෙහෙම සේම දක්වන්නේ අවිදිබ්බෝ රූප කලාපය. යන්තේ කියන්නේ විනිභෝගී. අවිනිභෝග රූප කලාපය වෙන් කරන්නට බැහැ. නෑ. දැන් ඉතින් දැන් මෙතන එකට බැඳියන කියන්නේ ඒ කලාපය වුණාම කලාපය වෙන්නේ. කලාපය වුණාම ඒ කලාපය අනිත් කලාපයන්ගෙන් වෙන්නේ. දැන් චක්කු දසක කලාපය ගත්තොත් ඒ චක්කු දසක කලාපය සමග තිබෙන තවත් දසක කලාපයක් චක්කු දසක ඒ කලාපය අනිත් කලාපය සමග මිශ්‍ර වෙනවා. දැන් එහෙමනේ චක්කු දසක අපි ඉගෙන ගත්ත මේවා උපදින හැටි කිව්වම අපි මේක කලින් කතා කළදී ඒ දීවර චිත්ත වීති පිළිබඳව කතා කරන විට දැන් යම් අවස්ථාවක චක්කු දසකයේ උපදින්නට පටන් ගත්තේද එතෙන් පටන් ඒ චක්කු දසක නිරවතීම උපදිනවා. එතකොට කලින් උපන් කලාපයත් සමග ඊට පසුව උපදින කලාපය මිශ්‍ර වන්නේ නැහැ. ඊට පසුව උපදින කලාපය මිශ්‍ර වන්නේ නැහැ. ඒ දෙවෙනිම උපදින කලාපයත් සමග තුන්වෙනිම උපදින කලාපය මිශ්‍ර වන්නේ නැහැ. ඒ විදිහට ඒ රූප කලාප වුණුන්ගෙන් වෙන්ව පවතින. අනේ කලාප වෙන් කිරීම කරන්නේ පරිච්ඡේදාකාශය. රූප පරිච්ඡේදාකාශය. දැන් ඒ කර්මයේ චිත්තේ ඍතු ආහාරයේ කියන පත්‍ය සතරින්ම රූප උපදවනවා. ඒ රූප උපදවන ඵල ප්‍රධානම එක තමයි විකර්ම. නමුත් ඒ කර්මයෙන් උපදවන රූප ඒසා විශාල දෙයක් හැටියට, දේවල් හැටියට දක්වන්නට බැහැ. දැන් අපි සලකතෝ අප ජීවත්ව සිටින තුරු මේ ශරීරයෙන් ආයු, උෂ්ම, විඥාන කියන තුන ජීවේ ආයුෂය කියන ජීවිතේන්ද්‍රිය රූපයත්, කර්මයෙන් හටගත්ත තේජෝ ධාතුවත්, මේ භවාංග වශයෙන් පැවතිගෙන යන සිතත් මේ ශරීරයෙන් පිළිහුණොත්, මේ ශරීරයෙන් ඉවත් වුණොත් ඒවා නැති වෙනවා. එවිතන කියන්නේ මරුණයි කියලා. ඒ මෘත ශරීරයෙහි අපට පේනවා, අපි දන්නවා, අපි ඇසයි කියන මේ අක්ෂි ගෝලය තිබෙනවා. ඇසයි කියන මේ ගෝලය තිබෙනවා. එහෙත් මෘත ශරීරයෙහි චක්සු ප්‍රසාදේ නැහැ. ඒ මොකද චක්සු ප්‍රසාදයයි කියන්නේ කර්මයෙන් හටගන්නා රූපයක්. ඒ කර්මයෙන් හටගන්නා රූපය ප්‍රතිසම් මේ ඒ චුතියෙන් ආපසු ජනින විට ලැබෙන බාහත්තම සිතේ උපාදක්ෂණෙහිදී ඉපද ඊට පස්සේ ඉපදීම නවතිනවා. ඒ උපන් අන්තිම වරට උපන් ඒ චක්සු ප්‍රසාද රූපය චුතිසිතේ හා සමකාලිතව නිරුද්ධ වෙනවා. චුතිසිතේ භංගයක් සමගම නිරුද්ධ වෙනවා. ඒ වගේමයි සෑම කර්මජ රූපයක්ම අපේ ශරීරෙහි තිබෙනවා. ඒ නිසා මෘත ශරීරෙහි කර්මජ රූප එකක්වත් නැහැ. මෘත ශරීරෙහි ස්වල්ප වේලාවක් පවතින්නට පුළුවන් චිත්තජ රූප. එනකොට ඒ රහතන් වහන්සේ හැර අනිත් සත්වයන්ගේ චිතිසිතින්ද රූප උපදවන බවයි ආචාර්යවරු පිළිගන්නේ. එහෙමනම් චිතිසිතේ උපාදක්ෂණෙහිදී චිත්තජ රූප උපදින්නේ. ඒ චිතිසිතේ උපාදක්ෂණෙහිදී හටගන්නා චිත්තජ රූප චිතිසිතේ සිට ඉදිරියට ගමන විට ලැබෙන 17 භාවයෙන් චිත්තක්ෂණෙහිදී චිත්තක්ෂණයේ භංගයේදී, ඒ කියන්නේ මෙතන චිත්තසිත උපරිනව නෙවෙයි, ඒ කාලය දක්වත් ඒ කාලයේදී කාලය තුල පෙරත නිරුද්ධ වෙන අන්තිමට උපදනා වූ චිත්තජ රූප. ඒ නිසා ස්වල්ප වේලාවක් චුතියට අනතුරුව ස්වල්ප වේලාවක් මොන විදිහෙන්ද ගන්නෙ නේ? චිත්තක්ෂණ 17 කියන එක කොයිතරම් වේගවත්. ඒ නිසා ඒක දක්වන්නට අමාරුයි. ඒ නිසා චිත්තජ රූපත් ඒ ශරීරෙහි අපිට කියත හැකි ඕන චිත්තක්ෂණ 17කින් පස්සේ නෑ. එහෙම කිව්වා. ඊළඟට ආහාරජ රූප. ආහාරජ රූපන් අන්තිම මොහොතේදී එකනි කර්මජ ඕජාව තිබෙනවානේ. ඒ කර්මජ ඕජාව තිබෙන වේලාවලදී අතුළු කළ ආහාරයෙන් රූප උපදවන. ඒ නිසා ඒ ආහාරයෙන් උපදවපු රූපත් ස්වල්ප වේලාවක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒවත් නැහැ. ඊළඟට ඉතිරි වන්නේ මොකද්ද? දැන් ලොකු ශරීරයක් නම් ඉතිරි නේ. ඒකනේ පෙට්ටියක අතුරවලා ගෙනියන්න තියෙන්නේ. ලොකු ශරීරයක් තියෙනවා. ඒ ශරීරය මොන ශරීරයේද ඉතිරිලා තියෙන්නේ? ඒ උතුජ රූප කලේබරය. එතන තිබෙන්නේ උතුජ රූප. උතුජ රූප කලේ. මේකෙන් අපට තේරුම් ගන්නට පුළුවන් කරුණක් තිබෙනවා. මොකක්ද ඒ? මේ කේතාන්තෙහි පටන් පාදාන්තය දක්වා විහිදී තිබෙන අවතින් ආකාශයෙන් වෙන් වෙලා තිබෙන මේ අපේ ශරීරෙහි ඉතාම මේ ලොකුවට පෙනෙන රූප ගොඩ උතුජ රූපී උතුජ රූප හරියට මේ ගස් වැල් වල තියෙන රූප වගේ ඈ ඕ නෑ මේ හතරවෙනි ශරීරයේ ඇසුරකට තියෙනවා නමුත් ඒ ජීවත්ව ඉන්නේ ජීවිතයේ අත්හැරන ජීවිතයේ හලාම චුතියෙන් පස්සේ ඉතිරි වන්නේ උතුජ රූප ගොඩ විතරයි ඒ කර්මජ රූපයෙන් දැන් පඨවි මේ පඨවි අපි ගන්නේ පඨවි දැන් මෙහෙම අතගානක අල්ලනකොට ඒ ඇල්ලීම අපිට දැනෙනවනේ ඒ දැනෙන මොකද කර්මජ රූපයක් ස්පර්ශ වීමත් මේ තියෙන්නේ මොකද කර්ම මොකද ඒ කර්මජ රූපය කාය ප්‍රසාදේ පඨවියාදී ඒ කය ඇසුරු කොටනේ ඒ නිසා දැන් කාය ප්‍රසාදය ගැන කතා කරන විට අපි චක්කු ප්‍රසාදය රූපාරම්භය කියලා දෙක ගන්නවානේ චක්කු ප්‍රසාදය කියේ මේ අපි පෙනෙනවයි කියා ගන්න ඇස රූපාරම්භණය රූපාරම්භණය මේ දෙක උණු ගැටෙන ඒ ගැටීම කොයි විදිහටද දක්වලා තිබෙන්නේ ඒක උපමා වශයෙන් පෙන්නන්නේ පුළුන් කැලලක් නැත්නම් පුළුන් ටිකක් තවත් පුළුන් ටිකක හැදෙනවා වගේ. ඒක ධන බහල හැපීමක් නෑනේ. ඒ වගේ ඝට්ටනයක් මේ ප්‍රසාදයයි රූපාරම්මණයයි කියන මේ දෙක උණුන් විස්තර නෑ යොමු වීම නිසා ඇතිවන ඝට්ටනය. එහෙමයි දක්වා. ඒ නිසා ඒ රූපාරම්මණයයි එළිබගෙන එය දැනගන්නින් උපදනා වූ චක්කු ප්‍රසාදයේ ඇතුළු කොට උපදනා වූ චක්කු විඥානය හැම විටම උපේක්ෂා වේදනාවෙන් යුක්තයි. කොයි තරම් ඉෂ්ඨාරම්මණයක් වුණත් ඒ අරමුණ. ඒ වගේම කොයි තරම් අනිෂ්ඨාරම්මණයක් වුණත් ඒ අරමුණ. ඒ චක්කු ප්‍රසාදය රූපාරම්මණය කියන මේ දෙක එකට ගැටීම නිසා ඇතිවන්නා වූ ඒ ගැටීම තාම සූක්ෂම සියුම් ගැටීමක් නිසා ඒ අරමුණෙහි එළිබගෙන හටගන්නා වූ සිතේ ඒ ආරම්මන රසයේ විලිරින් ඇතිවන්නා වූ වේදනාව හැම විටම උපේක්ෂාව. ඒ වගේමයි දක්වන්නේ සෝත විඥාන, ගාම විඥාන, දුහා විඥාන, කාය විඥාන කියන මේ හතර සෝත විඥාන, ගාම විඥාන, දුහා විඥාන කියන ඉතිරි තුන පිළිබඳව. සක්කු විඥාන, සෝත විඥාන, ධාම විඥාන, දිවහා විඥාන කියන මේ හතර පිළිබඳවත් පිළිබඳවම දක්වන්නේ ඒකයි. මක් නිසාද? ඒ ගැට්ඨණය, ඒ ගැට්ඨණය උපාදා රූපයක්, තවත් උපාදා රූපයක් සමග ගැටීමක්. සක්කු ප්‍රසාදේ උපාදා රූපයක්. උපාදා රූපයේ කියේ මහා භූත නිසා හටගන්නා රූපයක්. රූපාරම්මණයද පඨවියාදි ධාතු නිසා හටගන්නා රූපය වර්ණ රූපේ ඒ උපාදා රූප උපාදා රූපයක් සමගයි ගැටෙන්නේ. ඒ නිසා ඒ ගැටීම හේතු කොටගෙන ඇතිවන්නා වූ දැනේ ඇතිවන්නා වූ ගැනීම ඇසුර කොට ඇතිවන වේදනාව විඳීම උපේක්ෂා වේදනාව. එහෙම නෙවෙයි කාය විඥානය. කාය විඥානය උපාදා රූපයක තමයි ගැටෙන්නේ. කාය ප්‍රසාදයේ කිව උපාදා රූපය මහා භූත නිසා ඇතිවන රූපයක්. නමුත් එහි ගැටෙන්නේ උපාදා රූපයක් නෙවේ. එහි ගැටෙන්නේ මහා භූතමයි. පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන මේ ධාතු තුන අතුරෙන් යම්කිසි එකක් ඒ අවස්ථාවවලදී පොට්ටබ්බාරම්මණය වශයෙන් කාය ප්‍රසාදෙහි ගැටෙන්නේ. ඒ කාය ප්‍රසාදෙහි ගැටෙන ඒ පොට්ටබ්බාරම්මණය ඒ කාය ප්‍රසාදය ඉක්මවා මහා භූත කයෙහිද ගැටෙන මහා භූත කය කියන්නේ මේ මුළු කය මහා භූත කයෙහිද ගැටෙන අනේ ඒකට ගැටෙන්නේද මහා භූතයක් කාය ප්‍රසාදය ඒ මහා භූතයක් ප්‍රසාද කයෙහි ගැටි ඒ මහා භූත කයෙහිද ඒක හැපෙන ඒ නැතුව පැවැත්මක් නැහැ. ඒ නිසා හැම විටම කාය විඥානය ඇති වෙන විට ඒ කාය විඥානය එක්කෝ දුක්ඛ සහගත කාය විඥානයක් එහෙම නැත්නම් සුඛ සහගත කාය විඤ්ඤාණ. මේක. දැන් ඒ දැන් අපට ඕන කලේ දැනගන්නට මේ කර්මජ රූප ගැන. කර්මජ රූප ඒකාන්ත කර්මජ රූප වශයෙන් තිබෙන්නේ නවයයි. සක්කු සෝත ධාන ජීවහා කාය ඒ ප්‍රසාද පහන. ඉතිභාව කුම්භාව ඒ භව රූප දෙක ජීවිතේන්ද්‍රිය රූපය අනික හදය රූපය. හදය රූපයේ ඉන්නේ සිත හත ගන්නා එකනි ඉතා වැඩි සංඛ්‍යාවක් සිත් හත ගන්නා අපට නම් භවාංග සංතතිය පවතින ඒ වස්තු රූපයටයි හදය වස්තු කියලා කියන්නේ. අනේ හදය රූපය එක කර්මජ රූප තිබෙනවා ඒකාන්ත කර්මජ රූප නරේ. ඉතින් මේ ඒකාන්ත කර්මජ රූප නරය තව පවතින්නට බෑ තනි තනිව බෑ. එතකොට මේ කර්මයෙන් උපදවන රූපය අපි ගන්න කර්මයෙන් උපදිනවා මුලින්ම හටගන්නේ කාය ප්‍රසාදය කාය දසකේ මෞකසක පිසිඳ ගන්නා කෙනෙක් කාය දසක. එතන දසකයක් කියන්නේ එතන එතන ඒකාන්ත කර්මජ රූපයේ කියවේ කාය ප්‍රසාදය. නේ අනිත් කර්මජ රූපේ මොකක්ද? එතන තව තියෙනවා කර්මජ රූප. ඒකාන්ත කර්මජ රූපයක් තවත් තියෙනවා. ඒක මැද්ද ජීවිතේන්ද්‍රිය රූපය. ඒ දෙක හැර අනිත් අත දැන් මෙතෙන්දි නම් කර්මජ රූප තමයි. මොනවද ඒ අත? පටවියාදී මේ සුද්ධස්තකේ. ඒ අත වෙනේ වාන්සා ප්‍රතිගෙන. ඒ නිසා ඒවා ඒ අතට කියන්නේ නැහැ ඒකාන්ත කර්මජ රූපය. දෙන්නනේ මේ ඒකාන්ත කර්මජ රූප වශයෙන් ගන්නෙ චක්කු සෝත ධාන ජීවා කාය කිභාව කුම්භාව ජීවිත හදේ කියන මේ නම. ඊළඟට දැන් චිත්තජ රූප ගැන කතා කරමු. චිත්තජ රූප ඉවේ සිතින් උපදවන රූපන චිත්තජ රූප. ඒ ඒවා උපදවන සිත් කීවේ කීයක් කියලා 75ක්. ඒ සිත් වලින් උපදවන රූප අතර ඒකාන්ත චිත්තජ රූපයි කියලා කොටසක් තිබෙනවා. මොනවාද ඒ? ඒකාන්ත චිත්තජ රූපයි කියන්නේ විඤ්ඤාති දෙක. කාය විඤ්ඤාතියයි වචී විඤ්ඤාතියයි. ඒ ඒකාන්ත චිත්තජ ඒවා චිත පිළෙන කෙනෙකුන්ම උපදවනවා මිසක ඒ ලැබෙනවා මිසක චිත පිළෙන කෙනෙකුන්ටම මිසක වෙන කාටවත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒවා සිතින්ම උපදවන රූපයි. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. ඒකාන්ත උත්ජ රූප කියලා කොටසක් තිබේද? ඒකාන්ත උත්ජ රූප. නෑ නෑ. ඒකාන්ත උත්ජ කියලා නෑ. අපි ඉදිරියට කතා කරමු ගැන. ඒ වගේම ඒකාන්ත ආහාරජ රූප කියලා. මොකද වෙන හේතු වලිනුත් උපදවනවා ඒ වයින් උපදවන මොකද දැන් ශබ්දය ශබ්ද රූපය ප්‍රත්‍ය දෙකකින් උපදව ප්‍රත්‍ය දෙකකින් උපදව ඇතන් ශබ්ද චිත්තජයි බොහෝ ශබ්ද උතුජයි චිත්තජ ශබ්ද උපදවත හැකේ සිතක් පිළිදෙන කෙනෙක් ඒ ලැබෙන්නේ සිතින් උපදවන ශබ්ද දැන් කතා කිරීමේදී ඒ චිත්තජ ශබ්දේ නැතිවන්නේ ඈ දැක විඤ්ඤාතියේ සමග උපදින ඒ චිත්තජ ශබ්දේ දැන් වෙන ශබ්ද තිබෙන්නේ ඒ ශබ්ද අපුඩි ගැසීම ඒ වගේම අපි අනේනකොට ශරීරයේ සිදුවෙන ශබ්ද තිබෙනවනේ නේ ඔය ඇට දිවෙනවා වගේ ශබ්ද නැත්නම් පොළව ස්පර්ශ වීමේ ශබ්ද අප ඇඳගෙන සිටින ඒ අනුම් වල මේ ශබ්ද ආදී මේ ශබ්ද තිබෙනවානේ ඒ ඔක්කොම ඉතිජ ශබ්ද කියලා. ඉතිජ. ඒවා කර්මජත් නෙවෙයි, චිත්තජත් නෙවෙයි, ආහාරජත් නෙවෙයි. ඒවා ඉතිජ ශබ්ද. අන්න ඒ වගේ ශබ්ද උපදවන හේතු දෙකක් තිබෙනවා. ශබ්දෝ චිත්තෝ තුජෝ කියලා අභිධර්මාර්ථ සංග්‍රහයේ සබ්දෝ සබ්දේ චිත්තෝ සුජෝ කියේ චිත්ත උතුජ චිත්තජ උතුජ කියන මේ දෙවදාරි ශබ්ද කර්මජ රූප චිත්තජ රූපයන්ගේ උපදීම ඒ චිත් වල රූප උපදවන චිත් හට ගන්නා අවස්ථාවලදී ඒ සිතේ උපාදක්ෂණය විචිත්තන භංගක්ෂණය කියන මේ අවස්ථාවක සිතේ දුර්වල අවස්ථාව. එනිසා සිත රූප උපදවන්නේ නැහැ ඒ අවස්ථා දෙකේ. චිත්තජ රූප උපදින්නේ සිතේ උපාදක්ෂණය. චිත්තජ රූප උපදින්නේ ඒ ත්‍රිත්වයේ චිත්තක්ෂණය. චිත්තජ රූප උපදවන්නේ ඒ දේව ධාතුනි චිත්තනිහි ඒ ක්‍රීතා තමයි චිතිපත්තාමේව කියලා එන්නේ අභිධර්මාත් සංග්‍රහයෙන් චිතිපත්තාමේ කණේ කණේ සම්ස්ථාපිය ඒ දේව ධාතුය ඒ විදියටයි උපදවා ආහාර ජනූප ඉදිය ආහාර යෝජාව පැතිරෙන්නට පටන් ගත්තන් පටන් ඒ ධනවතීම උපදී මේ කර්මජ රූපය කියන විට අත්‍යිත කර්මය. අත්‍යිත කර්මය. එයා සිත හැම තිස්සෙම උපදිනවා. යම් සිත දැන් ඒ දැන් අපිට චක්කු විඥානයේ උපදින චිත්ත වීතියක් ඇති වෙනවා. ඒ චක්කු විඥානයේ උපදින චිත්ත වීතියෙහි මන කණ්ඩා ద్వාරා වග්ගෙනෙහි රූප උපදව. චක්කු විඥානය ඇති වෙනකොට චිත්ත රූප උපදින්නේ නැහැ. ඊළඟ ක්ෂණයේදී සම්පදිතන සම්පීරණ ඒ උපාදක ක්ෂණයේදී චිත්තජ රූප උපදිනවා. ඒ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන ඒවා උපදින අවස්ථාවලදී පමණයි චිත්තජ රූප උපදින්නේ නැහැ. අනිත් සිත් උපදින අවස්ථාවලදී චිත්තජ රූප උපදිනවා. මතක තියෙන්නේ ඒ කර්ම තමයි ඒ චිත්තල උපාදක ක්ෂණයේදීමයි රූප උපදවන්නේ. අනිත් අර රූප අතර තමයි ලක්ෂණ රූප. ඒවා මේ කලාප වලට එන්නේ නැහැ. කලාප කතාවේදී ඒවා මේ රූපයන්ගේ ආකාරය පිටක ඉගෙනේ ඒ රූපයන් පිළිබඳව ඒවා අමුතු රූප නෙවෙයි ඒ හත ගන්නා රූප පිළිබඳව වෙන ඇතිවීමයි ඒවා ඒ පැවැත්මයි නැතිවීමයි පිළිබඳ වූ දෙයක්. පිටක ඒකද රූප නැත්තම් බෑනේ. දැන් මේ බලන්න මෙතන කියනවා මනෝද්වාරා වජ්ජනේ කාමාවචර ජවන් විචිනවය අභිඥා දෙකේ යන මේ සිත් දෙක ශරීරාංග චලනය වාචාංග චලනය කියන විඤ්ඤාති ද්වේද උපදවයි. දැන් ඉතලා කීවේ සිත් 75ක්. ඒ 75 අතුරෙන් අර්පණා ජවන් 26. එතකොට ලෝකෝත්තර සිත් ඇතුළත් අර්පණා ජවන් 26 රූප උපදවීම පමණක් නොව ඒකට රූප උපදවන ඒ අර්පණා සිත්වලින්ද රූප උපදවන ඒ රූප උපදවීම පමණක් නොව වෙන සිතකින් උපද වූ වාඩි වීම සිටීම ආදී ඉරියව් දරා සිටීමද සිදු කරා. දැන් මේ දැන් අපි යම් වේලාවක මෙතනට දැනුණා මේ කැමුණේද යාමේ සිත යම් චේතනාවෙන් මිත වූ සිත් ඇති වේ. හරි. අපව මෙතන ඉඳෙව්වා. ඒ ඉඳෙව්වේද ඉඳීමේ චේතනාවෙන් දුක්ව ඇති වුණු කාමාවචර සිතකින් නේ. සමහර විටක අකුසල් සිතකින් ඉඳ ගන්නට පුළුවන්. එහෙම නැත්නම් කුසල් සිතකින් ඉඳ ගන්නට පුළුවන්. යාභි ආවේ හොඳ වැඩකට. ඒ නිසා ඒ යම් සිටි කුසල කර්මයකට සහභාගී වීමට, පින්කමකට සහභාගී වීමට පින් සිතකුත් උපදවාගෙන නම් මේ ආවේ ඒ වගේම මේ කාර්යය ගැන සිතමි වාඩි වුණා නම් එතකොට අපිට කියන්නට වන්නේ ඉඳගැනීමේ චේතනාවෙන් යුක්ත වූ කුසල් සිතකින් සමාව මෙතනින් දෙවුවා. ඊළඟට දැන් කතා කරගෙන යන්නේ ඉඳෙව්වනේ. ඊට පස්සේ ඉතින් කතා කරනවා මේ කිනුත් නහදින් ඉන්නවා. මොනවද අපිට උපදින සිත්? අපට උපදින්නේ මොනවද? අපට මේ අතරේ උපදිනවා පංචඅද්වාර ආරජ්‍යන සිත, සෝත විඥානය, උපටිච්චන සම්පීරණ මුත්තන ඒවාත් උපදින. ඊළඟට මාව මේ කිනුත් දකින්නවා මේ අවස්ථාවවලදී පංචඅද්වාර ආරජ්‍යන චක්කු විඥාන සම්පටිච්චන ආදී ඒ සිත් උපදින. ඒ වගේම මා කතා කරන දේ මේ කිනුත් අහනවා. ඒ අහන අවස්ථාවවලදී සෝත විඥාන කායික සිත් වීති උපදින. ඒවායේ ගවන් ලැබෙනවානේ. ඊළඟට තව මේ කියන දේ මනෝද්වාරිකව දන්නවා. අරගෙන මේ මනෝද්වාරයෙන් මේ පිළිබඳව සිතමින් කර්ම ඵලකෙනී තමයි අපාදෙදී. ඒ මනෝද්වාර වජ්ජන සිතින් පටන්ගත් මනෝද්වාරික චිත්ත වීතිද උපදින. ඉතින් මේ අවස්ථාවේදී අපට මේ සම්බන්ධව සිටින මේක දුරයක යෙදී සිටින්නේ. දුරයි කියන්නේ යම් කිසි කටයුත්තක යෙදিলা සිටින්නේ. දැන් මේ කටයුත්ත පුණ්‍ය කටයුත්ත. ඉතින් එහි යෙදී සිටින මේ අවස්ථාවේදී අපට උපදනා වූ ජවන්සෙත් කුසල ජවන්. ඉතින් ඒ කුසල ජවන් අපි ඒ ජවන වීති පමණක් ගත්තොත් අචක්කු විඥාන ආදී ඒවා පිළිබඳව කතාම කොට මනෝද්වාර වජ්ජනින් පටන් ගන්නා ජවන් සිද්දපත. ඒ මනෝද්වාර වජ්ජන ඊළඟට කුසල ජවන් සෝවස්ස සහගත හෝ උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රිත අසංඛාරික ඔය ආදි වශයෙන් ලැබෙන ඒ ජවන් ජනෝ භවංගයට සිත වැටෙනව නැවත උප ඒ විදිහට ඉතින් උපදින මේ ඉරියව්වට දරාගෙන සිටින ඒ නිසා තමයි මෙතන කියන්නේ මනෝද්වාර වජ්ජනය කාමාවචර ජවන් 29 අභිඥාසිත දෙක කියන මේ සිත්තිස් දෙක ශරීරාංග චලනයේ වාචාංග චලනයයි කියන ලබ විඤ්ඤාප්තියද උපදවයි කොයි එකට වැඩියද මේ අර අන්‍ය සිතකින් උපද වූ ඉරියව්ව දැරීම කරන අතර අතිරේකව තවත් වැඩි දෙයක් හැකියට කරනවා මේක මොනවද විඤ්ඤාප්තිය උපදවන්නේ විඤ්ඤාප්තිය කියන්නේ කාය විඤ්ඤාප්තිය වාචික විඤ්ඤාප්තිය ඒ වාද උපදවන ඒ කිසි දෙක ඊළඟට කියනවා කාමාවචර ජවන් වල තොම්නක් ජවන් 13ක් තිබෙනවානේ කාම ජවන් වල තොම්නක් ජවන් 13ක් තියෙනවා මොනවද ඒ තොම්නක් ජවන් 13 කියන විට මේකයි අභිධර්මයේදී එක වරට තමයි තේරෙන්නට ඕන තොම්නක් ජවන් 13යි කියලා කාම ජවනයන් අතර සොම්නස් ජවන් 13ක් තිබෙනවා. ඒ මොනවද කියලා එකවරක් තේරෙන්න ඕන. අකුසල්හි 4යි. කුසල්හි 4යි. ක්‍රියාසිත්වල 4යි. අනිත් එක තුනක්. සෝමනස්ස සහගත 7ක්පා. ඒවා සොම්නස් ජවන්. ඒ කාම ජවනයන් අතරින් සොම්නස් ජවන් 13 සීමා සීමද උපදවයි. කියන්නේ සීමාවක් වෙනවා. දැන් අප කවුරුන් හෝ තවත් කා සමග හෝ සමහරිටක තනිවම හෝ සිනාසෙනවා. ඒ සිනාසෙන්නේ මේ කියන ලද සිත් අපිරෙන් යම් කිසි කිසි. ඒ කියන්නේ අර ක්‍රියාසිත් පහ ඇර අපිට දැන් ඒවයි. අපිට මේ ක්‍රියාසිත් පහෙන් සිනහ වෙන්නට බෑ. අපිට මේ ක්‍රියාසිත් උපදින්නේ නැහැනේ. රාතුණු බැවින් අනි එතකොට ලෝභ මූල සොම්නස් සහගත 4ක් තිබෙනවා. සොම්නස් සහගත කුසල ජවන් 4ක්. කුසල ජවන් 4ක්. ඉතින් මේ අත අතුරේ ඒ අවස්ථාවවලදී අප සිනහ දෙන්නේ කුමන සිතකින්දයි කියලා අපිට පුළුවන් නම් බලන්න. එතකොට මොකක්ද අපිට ඇතිවන්නේ? අපිට කියත හැකි තරාගං වාචිත්තං තරාගං චිත්තං පිටජානාති එම නැත්නම් විතරාගන් වාචිත්තං විතරාගන් චිත්තං පිටකාරා. මේ දෙන්නේ නැහැ. දේශයෙන් හිනා වෙන්නේ නැහැ. හිතේ තිබුණාට හිනාව දේශයෙන් කරන දෙයක් හැටියට දක්වන්නේ නැහැ. ඊළඟට තව තිබෙනවා කියන්නේ දැන් දොම්නස් ජවන් අනේ දොම්නස් ජවන් දේශයේ දොම්නස් ජවන් දෙකෙන් උපදවන දෙයක් තමයි හැඳීම. ලෝභ සිතෙන් හඳන්න බෑ. කුසල් සිතකින් හඳන්නට බෑ. ඒ හැඳීම උපදවන්නේ දොම්නස් සහගත පටිඝ සංපයුක්ත අසංඛාරික ප්‍රසංඛාරික කියන ඒ සිද්දක. එතන අඳන අය ඉගෙන හිතන්න. නෑ ඒ ඒ ප්‍රීතියෙන් ප්‍රීතිය අඳනවා නෙමෙයි. මම හැම වෙලේ කඳුළු වැගේ ඉන්නට පුළුවන් ප්‍රීතිය නිසා ඇති වෙන සබ්දයේ හේතු කොට. අඳන්න. ඒ අදීම ඇතිවෙතොත් ඒ ප්‍රීතිය නෙවෙයි. කනගාටු. සමහරුන්ට එහෙම කනගාටු ඇති වෙනවා මේ අවස්ථාවලදී. කරුණාවෙන් කෙනෙකු අඳන්නේ අඳන්නේ. ඒ වගේම කුසල්සිතකින් කෙනෙක් අඳන්නේ. දැන් සමහර විටක තමන්ගේ හිතවතෙකුගේ වියෝගේ තමන් අඳිනවා. මේකත් තමයි සමාජයේ මරණයෙන් සිදුවෙන වියෝගේ නෙවේ. සමහර විටක ඉන්න තැනින් ටික කලකට අයින් වෙලා ඉඳ හිතවතකට යනවා. එහෙම අවස්ථාවලදී අඳිනවා අඳිනවා. ඒ ඇඳෙන්නේ අර ප්‍රිය විප්‍රයෝග දුක්ඛ ඒ දුක්ඛය තමන්ට නොමනා කරුණක් තමන්ගේ සිත අදන මනාප දෙයක් නෙවෙයි සිතට ප්‍රිය දෙයක් නෙවෙයි ඒ නිසා වෙනස උපදින්න ඒකට නොකමැත්ත ඇත්තන් ඒ නොකමැත්ත කියා උපදින්නේ කුමක්ද ද්වේෂය අටගෙයි දෙන්නක් ජවන් එක හැඳීමද උපදවයි කියන්නේ ඒ නිසා වාඩි වීම නැගිටි වීම වකුටු වීම අපි කියමු අපි වාඩි වෙනවා හන්ද මේ වාඩි නැගිටීම නැගිටීම ඊළඟට වකුටු වීම සමහර විටක වකුටු අවස්ථා තියෙනවා වකුටු වීම දිගහැරීම අත්පා දිගහැරීම යාම ඊම යා දැක්කේන ඔය දිනීම දිනීම කියන්නේ කතා කිරීම සීමාසීම ඇඳීම මේවා අපි එක එක ක්‍රියා හැටියට දක්වනවානේ මොනවද ඒ ක්‍රියා කියන්නේ නම් සිතක් නිසා හට ගන්නා වූ රූප සිතක් නිසා උපදනා වූ රූප සිතකින් උපදවන රූප අපි යමේ එක කුමක් වගේ දැයි කියතොත් මේ යනකොට මොකද වෙන්නේ එක පායක් මේ ඉතර තිනවනේ මේ බෙදලා උද්ධරණ විතිහරණ අතිහරණ බොස්සජන සම්නික්ෂේපන සම්නිරුම්භන කියලා එක තියෙනවානේ ඈ අනවනේ පයක් ඔසවනවා ඉදිරියට යවනවා ඒ ඉදිරියට යවීමේදී පිහිටි පිහිටි පයෙහි ඇපෙන්නේ නැති වෙන්නට කණු කටු ආදී ගලින්නේ නැති වෙන්නට කොම පැත්තකින් ඉදිරියට යවනවා ඈ ඒකනේ විතිහරණ කියලා කියන්නේ ඊළඟට ඔස්සජන ඔස්සජන කියන්නේ පහලට පහත් කරන්නේ සම්නිච්ඡේතන කියන්නේ පොළොවේ සබනේ සම්විරුම්භනේ කියන්නේ පොළොවේ අද කරන්නේ මේ මොනවාද මේ කොම රූප දැන් බලන්න මේ රූප ඒක අපිට මං නිදර්ශනයකින් දෙන්නනවා නම් පිහින් වැලි පිහින් වැලි පිර වූ කොටයක් වියල් පිහින් වියලි වැලි පිර වූ කොටයක් යම් කිසි තැනක ඉල්ලලා ඒ මැදින් සිදුරක් කළොත් මේ වැලි තිරෙන්නේ කොට්ටෙහි රඳලා තිරෙන්නේ කොට්ට උරෙහි රඳලා තිරෙන්නේ පහතට බර වෙලා අර කොට්ට උරේ නිසායි දැගෙන්නේ නැත්තේ බර වෙමින් තිරෙන්නේ ඒ බර වෙමින් තිබෙන සිහින් වැලි වියලි හෙතමනේ තියනවා නම් ඒකට බැඳලා සිටින්නට පුළුවන් වියලි එන් පාල්කින එකක් ඕන උන්ගේ දෙංගලාමයි තිබෙන්නේ අර ආපෝ ධාතුවෙන් සිදුවන බන්ධනේ නැහැ කවුරු හරි එතන සිදුරක් කරොත් මේ ඉල්ලලා තිබෙන කොට්ට උරේ මොකද වන්නේ ඒ සිදුරෙන් වැලි ධාරාව වැగిරෙන නොකඩවා වැලි පිදෙන තුරු වැగిරෙන්නට පටන් ගන්නවා මේක දුර පිට බලන කෙනෙකුට වැලි හැටියට දෙයි මේක තේරෙන්නේ නොකඩවා ඇදහැලෙන වැලි ධාරාව හරියට අර ගිනි පෙනෙල්ල අතට අරගෙන වේගයෙන් කරකවනකට ගිනි වලල්ලක් පෙනෙන්න වගේ මේ කොට්ට උරෙහි සිට පොළව දක්වා පිටුවා තිබෙන ඔව් කෝට්ටක් හැටියට දිස්වන්නට පුළුවන් දෙන්නට පුළුවන් කෙනෙක් ඒක ටිකක් තල්ලු කරලා හැදියොත් අර වැගිරෙන වැලි ධාරාව අර විදිහටමයි වැගිරෙන්නේ නමුත් බලන්නේ කෙනාට තේරෙන්නේ මේක මේ කෝටුව එහාට යනවා මෙහාට යනවා හරියට අර මේ මේ ඔරලෝසුවේ බට යනවා එහාට යනවා මෙහාට යනවා ඇත්තටම මේ වැලි එහාට යනවා මෙහාට යනවාද නැහැ දෙන්නේ වැලි වැගිරෙන්නේ ඒ සිදුර යම් තැනක තිබෙන්නේ ඒ තැන වැගිරෙනවා දැන් ඒ බලා ඉන්න කෙනෙක් කුංච කරන්නේ වැලි යනවා නේද ඒ කෝටුව එහාට මෙහාට යනවා ඒ වගේ සිද්ධියක් තමයි අපි මේ ගමන් කරන විට වන්නේ ඒ ගමන් කරන විට නොකඩවා එකිනෙකට මේ පසුව ඇති වෙන බිනෙන රූප උපදින්න ඒ රූප උපදිනවා බිනනවා උපදිනවා බිනනවා ඒ රූප අපට තේරෙන්නේ අකුලක් ඉස්සරහට යනවා හබනවා ඉතින් ඒක හරියටම දකින්නට පුළුවන් දෙන්නේ ඒ මේතරම් සියුම් වශයෙන් වුණා හරියට දැකිය හැක්කේ විදර්ශනා නුවණ විදර්ශනා නුවණ යමෙක් උපදවා ගත්තොත් මේ සිත නිසා සිදුවන රූප ක්‍රියා බව දකින එහෙම දැකීම සඳහා තමයි අතිපත්තාලි කිවි කියන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති හිතෝවා හිතෝ නීති පජානාති විසින්නෝවා විසින්නෝම් දීති පජානාති සයානෝවා සයානෝම් දීති පජානාති ආදි වශයෙන් කියන්නේ ඔය ඔබ දකින්න පජානාති කියන වචනේදී එන්නේ පජානාති කියන්නේ මේ දැනගනි ප්‍රඥාව දැනගනි ඒක තේනවා මේ සිත නැති ඒක කරන්නේ නැහැ සිත උපදිනවා ඒ සිත උපදිනකොට ඒ සිත උපදින්නේ චේතනාවකින් යුතුවනේ චේතනාව කුමක් සඳහාද යන්නේ ඒ යම් ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා වූ රූප ඒ සිතුම උපදවන. එතකොට මොනවද තියෙන්නේ? කවුද යන්නේ? අපි කියන්නේ මම යනවා කියලා. නමුත් යාම වශයෙන් තියෙන්නේ නාම රූප දෙක. නාමයේ කියන සිත්කයි සිත්පත් ඒ නිසා තවන්නා වූ රූප. නාම රූප. තව ඒක වැඩි ලෙස බෙදුවොත් ඊට වඩා සිවුම් ලෙස බෙදෙත් කොහොමද? මොකක්ද කියන්නේ? මම යනවා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහකදී ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම වශයෙන් සිදුවන්න. ඉතින් ඒ අභිධර්මයේ දැන් බොහොම නම් කළු දුන්නේ. ඉතින් අමුතු අදහල නැහැ. පස්සේ තුන්වෙනි සංගායනාවේදී කවුරු ඇතුල් කළා තුමින් සංගායනාවේදී අතුරු කළා හරි පුදුව බොහොම දක්ෂ හරි පුදුව දක්ෂ වෙන්න ඕනේ ඒ සූත්‍රවත් කියලා සූත්‍ර දේශනාවක් කියවලා නැහැ ඒකයි ඒක තේරෙන්නේ ඉතින් එතකොට සිත් පිළිබඳව ඒ ඉර්තුව කීවේ සීත ධාතු ගින්නහා උෂ්ණ ධාතු ගින්නයි කියලා ලබන තේජෝ ධාතු. ඒ තේජෝ ධාතුව සීත උෂ්ණ කියලා දෙකකට බෙදෙනවානේ. උෂ්ණ ඒ සීතේ නිසා ඇතිවන රූප පිළිබඳ. උෂ්ණේ නිසා ඇතිවන රූප පිළිබඳ. මේ දෙකම තේජෝ ධාතු නේද? දැන් මේ බාහිර ඒ ගස් දැල් ආදී කිසිවක් වෙන කිසිදු හේතුවකින් නෙවෙයි ඇතිවක්. එකම හේතුව කුමක්ද? එකම කාරණේ තේජෝ ධාතු. තේජෝ ධාතු නේද? තේජෝ ධාතු ඒ තේජෝ ධාතුවෙන් උපදවල සමහර විටක ඒ තේජෝ ධාතුවෙන් කරන පීඩනය පීඩනයේ ධර්ම වූ කල්හි ඒකෙන් විනාශපත් කරනවා. දැන් මේ ශරීරයේ වැඩෙන කාලෙදී ශරීරයේ වැඩෙන කාලෙදී තේජෝ ධාතුවෙන්ද ලැබෙනවා උපකාරය. ඒ නිසා ඇඟපත වැඩිලා පුෂ්ටිමත් වෙලා ඇතිනේ. ඊළඟට මේ තේජෝ ධාතුවෙන් කරන පීඩනය පස්සේ වැඩි වෙනවා. එහෙම වුණාම මොනතරම් ආහාර දැම්මා ඇතුළට පෝෂණය කලින්ම ලැබෙන්නේ නැහැ. මේ කරන පීඩනයෙන් පෙළලා පෙළලා පෙළලා අන්තිමට විනාශ කරලා තමයි. හරියට මේ ආත්පිටි පිටි ටිකක් ව්‍යාපාර කරගෙන ආප්‍යක් හදාගන්නට තාක්ෂියට දාලා ටික වේලාවක් ඉගෙන කරලා ඔබ ගලව ගන්න. මොකට හැදුණු ආප්‍යක් ඔක තියෙන්නටම හැරියෙද්දි පිටට මොකද වගේ අඟුරු වෙලා යනවා. අනිත් ඒ වගේ අවස්ථාවක් වෙනවා මේ ශරීරයේ පිළිබඳව. තේජෝ භාපියෙන් කරන සීද බලවත් වෙනවා. එතකොට ඒ ජීරණ පක්ෂයට යනවා. අද අපි විතර එකම නම් කියන්න දෙන්නේ අනිත් අවශ්‍ය සංකාරාංකාපියදාපඤ්ඤාය පක්ඛිය වතෝ විදිනී සිතෝ සියා සිතෝ විකාරාංකාපියදාපඤ්ඤාය පක්ඛිය වතෝ විදිනී සිතෝ සමෝ සියා සබ්බේ සමානතාපියදාපඤ්ඤාය පක්ඛිය වතෝ විදිනී සිතෝ සමෝ සියා සබ්බේ සමානතාපියදාපඤ්ඤාය පක්ඛිය වතෝ විදිනී සිතෝ සමෝ සියා සබ්බේ සමානතාපියදාපඤ්ඤාය පක්ඛිය වතෝ විදිනී සිතෝ සමෝ සියා සබ්බේ සමානතාපියදාපඤ්ඤාය පක්ඛිය වතෝ විදිනී සිතෝ සමෝ සියා සබ්බේ සමානතාපියදාපඤ්ඤාය පක්ඛිය වත